සැඳහවත් වාසනාවන්ත පින්නතුනි, අද අප මේ පින්නතුන්ට පැහැදිලි කරන්න බලාපොරොත්තු වන්නේ සංයුත්ත නිකායේහි දේවකුත්ත සංයුත්තය ඇතුළත් වන අනාථ පිණ්ඩික සූත්‍රය. අනාථ පිණ්ඩික නමින් සූත්‍ර කිහිපයක් ත්‍රිපිටකය තුළ අපට දැක ගන්න පුළුවන්. ඒ අතර විශේෂයෙන් අද අප මාතෘකාවසින් තෝරාගත්තේ සංයුත්ත නිකායේහි දේවකුත්ත සංයුත්ත වෙන සූත්‍රය. දිනක් රාත්‍රී කාලයේහි අනාථපිණ්ඩික දිව්‍ය පුත්‍රයා බුදුරජාණන් වහන්සේ වෙත ඇවිල්ලා ගාථා කීපයක් සඳහන් කළා. ඉදං හිතං ජේතවනම් ඉසි සංඝ නිසේවිතං ආවුත්තං ධම්මරාජේන පීති සංජනනම් මම. භික්ෂූන් වහන්සේලා විසින් සේවනය කරන ලද ධර්මරාජයන් වූ බුදුරජාණන් වහන්සේ වැඩ සිටිනා වූ මේ ජේතවන විහාරයේ දකින විට මගේ හිතට සතුටක් ජනනය වෙනවා. ඊළඟ දේශනා කරනවා, කම්මං විජ්ජාච ධම්මෝච සීලං ජීවිතමුත්තමං ඒතේන මච්ඡාසු ජන්ති නගොත්තේන ධනේනවා. කර්මයේද විද්‍යාවද ධර්මයේද සීලයේද ජීවිතයේ උතුම් බවට පත් කරනවා. ඒතේන මච්ඡාසු ජන්ති, මිනිසු මෙන්න මේන් තමයි පිරිසුදු භාවයට පත් වෙන්නේ. නගොත්තේන ධනේනවා, ගෝත්‍රෙන් හෝ ධනෙන් හෝ පිරිසුදු භාවයට පත්වන්නේ නැහැ. තස්මාහි පඬිතෝ පෝසෝ සම්පස්සං අත්තමත්තනෝ යෝනිසෝ විචිනේ ධම්මං ඒවං තත්ත විසුජ්ජති. අන්න ඒ නිසා නුවණැති පුරුෂයා සිය අර්ථය දක්නේ නුවණින් මේ ධර්මයේ වඩනවා, එසේ ඔහු පාරිශුද්ධත්වයට පත්වෙනවා කියලා සඳහන් කළා. ඊළඟට මේ දිව්‍ය පුත්‍රයා සඳහන් කරනවා, සාරිපුත්තෝව පඤ්ඤාය සීලේන උපසමේනච යෝපි පාරගතෝ භික්ඛෝ ඒතාව පරමෝ සියාති. ප්‍රඥාවෙන්ද සීලෙන්ද උපසමෙන්ද යම්කිසි භික්ෂුවක් පරතරට ඥානම් සාරිපුත්‍රයන් වහන්සේම ඒ අතර උතුම් කියලා දේශනා කළා. අනාථපිණ්ඩික දිව්‍ය පුත්‍රය සඳහන් කරපු මේ ගාථා හතරෙන් ඔහු තමන් ජේතවනාරාමයේ පිළිමදෝ තිමිච්ච ප්‍රසාදයක් බුදුරජාණන් වහන්සේ පිරිවරාගත් භික්ෂූන් වහන්සේලාගේ සීලාදී ප්‍රතිපදාව ගැනත් සිය ප්‍රසාදයේ සතුට පළ කළ අවස්ථාව. රාත්‍රී කාලයේහි බුදුරජාණන් වහන්සේ සමීපෙහි මේ කරුණු සඳහන් කළාට පස්සේ ඊළඟට උදෑසන භාගතුන් වහන්සේ භික්ෂු සංඝයා සමීපෙහි මේ කාරණිය සඳහන් කළා. අර දෙවියා සඳහන් කරපු ගාථා ටික නැවතත් භික්ෂුන් වහන්සේලා ඉදිරිපස ඉදිරිපත් කළා. ඉදං හිතං ජේතවනං ඉසි සංඝ නිසේවිතං ආඋත්තං ධම්මරාජේන පීති සංජනනම් මම. ඍෂි සංඝයා විසින් සේවනය කරන ලද ධර්මරාජෝ බුදුරජාණන් වහන්සේ වැඩ සිටිනා වූ මේ ජේතවනය මට සතුට ගෙන දෙනවා. කම්මං විජ්ජාච ධම්මෝච සීලං ජීවිතමුත්තමං ඒතේන මච්ඡා සුජ්ජන්ති නගොත්තේන ධනෙනවා. කර්මයේද විද්‍යාවද ධර්මයේද සීලයේද උතුම් ජීවිතයේද යන මෙන්න මේන් සත්‍යම් පිරිසිදු වෙනවා. ගෝත්‍රයෙන් හෝ ධනෙන් එහෙම වෙන්නේ නැහැ කියලා සඳහන් කළා. තස්මාහි පඬිතෝ පෝසෝ සම්පස්සං අත්තමත්තනෝ යෝනිසෝ විචිනේ ධම්මං ඒවං තත්ත විසුජ්ජති. එහෙන් නොනැති පුරුෂයා තමන්ගේ ස්වార్థය දකිමින් නුවණින් මේ ධර්මයන් වඩනවා. ඒ තුලින් ඔහු මේ ආර්ය මාර්ගයේහි ධර්ම මාර්ගයේහි පාරිශුද්ධත්වයට පත් වෙනවා කියලා. සාරිපුත්තෝ පඤ්ඤාය සීලේන උපසමේනච යෝපි පාරගතෝ භික්ඛූ ඒතාව පරමෝ සියා. ප්‍රඥාවෙන්ද සීලෙන්ද උපසමෙන්ද යම්කිසි භික්ෂුවක් පරතරට ගියා නම් අන්නේ භික්ෂූන් අතරින් සාරිපුත්තයන් වහන්සේ මුතුන් කියලා දේශනා කළා. මෙහෙම කියලා තමන් වහන්සේට වන්දනා කළා, ප්‍රදක්ෂිණා කළා. මේ දිවි පුත්‍රයා නික්මල ගිය ආකාරය භාගතුන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට සඳහන් කළා. මෙව සඳහන් කරපු අවස්ථාවේදී ආනන්ද මාහිමියන් වහන්සේ සඳහන් කරනවා, ස්වාමීනි ඒකාන්තයෙන්ම මේ ආපු දෙවියා අනාථපිණ්ඩික දිව්‍ය පුත්‍රයා වෙන්න ඕන කියලා. ඊට හේතුව තමයි ආනන්ද හාමුදුරුවෝ මැනවින් දැනගෙන හිටියා මේ අනාථපිණ්ඩික සිටුතුමා මිනිස් ලොව ජීවත් වෙන කාලයේදී ජේතවනාරාමය ගැන බලවත් ප්‍රසාදයෙන් හිටියේ. සිල්වත් ගුණවත් භික්ෂුන් වහන්සේලා කෙරෙහි බොහොම ප්‍රසාදයෙන් වාසය කළේ. යතර විශේෂයෙන්ම සාරිපුත්ත මාහිමියන් වහන්සේගේ ගුණ නිරතුරුව ප්‍රකාශ කළා. අවසාන මොහොතේදී සැරුත් හාමුදුරුව වැඩම කරපු ආකාරය එතුමාට බොහෝ විට මතක තියෙනට ඇති. ඉතින් මෙන්න මේ කරුණෝ පාදක කරගෙන ආනන්ද හාමුදුරුවෝ තර්කයෙන් යම්කිසි අදහසක් ඉදිරිපත් කළා. ඔහු අනුමාන කළ මේක සඳහන් කළේ ආනන්ද මාහිමියන් වහන්සේගේ මේ අනුමාන තර්කය ගැන බුදුරජාණන් වහන්සේ සාදු සාදු ආනන්ද කියලා ඒක අනුමත කළා. ඒක නිවැරදි කියලා සඳහන් කළා. ඉතින් ආනන්ද මාහිමියන් වහන්සේගේ මේ නිගමනය සැබෑ වුණු මේ ගාථාන් දේශනා කිරීමට මූලික වෙච්ච අනාථපිණ්ඩික සිටුතුමාගේ චරිතය අපට බෙහෙවින් වැදගත්. ඔහු ජීවත් වෙන කාලයේදී බුදුරජාණන් වහන්සේ වැඩිපුරම සමයක් වැඩ සිටිය සැවැත් නුවර දේවරම් වෙහෙර එතුමාගේ අනුග්‍රහයෙන් ඉදිකලා. ස්වාමීන් වහන්සේලාට නිරතුරුව සිව්පස්යෙන් උපස්ථාන කළා, ධර්ම ශ්‍රවණය කළා. ඔහු ධර්මමාර්ගයේ ගමන් කළා. සෝතාපන්න ඵලයට පත්වල හිටිය ශ්‍රුතවත් ශ්‍රාවකෙක් විදියටයි ප්‍රකට වන්නේ. ඉතින් එවැනි පින්වත් මිනිසෙක් මේ මිනිස් ලොව අපමණ පින්කම් සිදු කරලා මේ ගෞතම සම්බුදු ශාසනය විශ්ේහි අප්‍රමාණ පරිත්‍යාගයන් සිදු කරලා ඔහු සුගතිගාමි වෙච්ච අවස්ථාවේදී නැවත දිවි ලෝකයේ සිට පැමිණිලා ජේතවනාරාමයේ සිසාරා සිය ආලෝකයෙන් ආලෝකවත් කරලා මේ උතුම් ගාථා රත්නයම් හතරක් ප්‍රකාශ කරපු අවස්ථාව ජේතවනාරාමය ගැන වර්ණනා කරන අතරේදී කර්මය, විද්‍යාව, ධර්මය, සීලය ආදියෙන් ජීවිතයේ උතුම්ම ආකාරයත් තමන් ඉපදිච්ච ගෝත්‍රයෙන් හෝ ධනයෙන් පුද්ගලයෙක් ශ්‍රේෂ්ඨත්වයට පත්වන ආකාරයත් ඊටම මැනවින් පැහැදිලි කළා. යතර විශේෂයෙන්ම නොනැති සත්පුරුෂයන්ගේ ගුණය දහම තුලින් ජීවමාන වෙලා ඔහු ආර්ය මාර්ගයේ පිරිසුදු කරගන්න ආකාරයත් විශේෂයෙන් ආර්ය ශ්‍රාවකයන් වහන්සේලා අතර භික්ෂූන් වහන්සේලා අතර සාරිපුත්ත මාහිමියන් වහන්සේට තිබුණු බලවත් ප්‍රසාදයත් ප්‍රකාශ කරපු අවස්ථාව. ඉතින් මේ සූත්‍රයෙන් අපට ඉගෙන ගන්න තියෙන ප්‍රධානතම දේ මෙලවාපේ කුසල කරලා අප ජීවිත නිමාටපත් කළොතින් එකන්තකින් අපේ පරලෝ සුගතිගාමී වෙන අතර පරලෝ ජීවිතයේදීත් ඒ තමන් සරණ ගිහිපෝ තෙරුවන පිළිබඳවත් මේ ධර්ම මාර්ගයේ පිළිබඳවත් අචල විශ්වාසයකින් මේ සසර ගමන පුරාම මේ දහම සමග සිටින ආකාරය අපට ඉතාම පැහැදිලිව දැක ගන්න පුළුවන්. එනිසා මේ උතුම් ගාථාවන් උපයෝගී කරගෙන මේ සූත්‍රයම පාදක කරගෙන වඩ වඩාත් අප දහම පැත්තට නැඹුරු වන්නට උනන්දු වෙමු. අපිත් සීලාදී ගුණයන්ගෙන් සම්පූර්ණ වෙමු. ප්‍රඥාවෙන් දිනු වෙලා ආර්ය භාවයට පත්වීමටත් මේ සංසසුන ආර්ය භාවය තුළින් සෝභමාන කිරීමටත් භික්ෂෝ භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණක් පිරිසේම ලොකු වගකීමක් කාර්යභාරයක් තියෙනවා. අන්නේ කාර්යභාරය ඉටු කරලා මේ සම්බුද්ධ ශාසනය සෝභමාන කරන පුද්ගලයන් වීමට ඔබ අප හැමදෙනාම අදිස්ථාන කරගනිමු. එසේ සිදු කිරීමට මේ ශ්‍රවණය කළා වූ මේ උතුම් සූත්‍ර ධර්මය සංයුත්ත නිකායෙහි දේවපුත්‍ර සංයුත්තේන අනාථපිණ්ඩික සූත්‍රයත් අපි පාදක කරගනිමු. ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය, දිගාසිරි සම්පන්න සැලසේවා. මේ උතුම් කුසල චේතනාවල බලයෙන් උතුම් වූ ධර්මාවබෝධයෙන්, චතුරාර්ය සත්‍ය අවබෝධයෙන්, නිර්වාණ අවබෝධයෙන් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැමදෙනාටම තුනුරුවන් සරණයි.